බුද්ධං වන්දේ ධම්මං වන්දේ සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුං සරණින් ජයම වේවා. නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියံපි ධම්මං සරණං ගච්ඡාමි තතියံපි සංඝං සරණං ගච්ඡාමි ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස චක්කුමා විසමානීව විඤ්ඤාමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීවලෝකස්මින් පාපානි පරිවඤ්ඤයේති. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේහි 2021 වර්ෂයේහි වස් සමයේ සිදු කෙරෙන සිකුරාදා සන්ධ්‍යා යාමයේ ධර්ම දේශනාවටයි පින්තුන් අනුකම්පන් දෙන්නට බලාපොරොත්තු වන්නේ. අද අප ධර්ම දේශනාවේහි මාතෘකාවසෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි කුද්දක නිකායේහි උදාන පාළේ කියන ග්‍රන්ථයට අයිති සෝන වග්ගයේහි සුප්ප බුද්ධ කුට්ටි සූත්‍රයයි. මේ සූත්‍රය ඔස්සේ අප ඊට අදාළ කරුණු සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ධර්ම ශ්‍රවණයේ පෙර අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීම සඳහා අප ටික වේලාවක් මේ සිත පුහුණු කරමු. ඔබ අප මේ සිටින ස්ථානයේ පටන් ලෝකයේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන පැතුමෙන් ලෝකයේ හැමට අපේ මේ සිත පතුරවමු. මේ උතුම් කුසලයේ බලයෙන් ලෝකයේ සියලු දෙනාම සුවපත් වෙත්වා. ඒ උතුම් පුණ්‍ය මහිමෙන් අපේ සිතත් එකඟව මේ උතුම් සද්ධර්මය සඳහාම හිත යොමු වේවා කියන පැතුමෙන් අප මේ සඳහා සහභාගී වෙමු. හොඳයි, ඔබ සිටින ආසනයේම ශරීරය පහසුවෙන් තියාගෙන මෛත්‍රී භාවනාව සඳහා සූදානම් වන්න. ශරීරය ඍජුව තබාගෙන සැහැල්ලුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන නෙත් දෙක අඩවන් කරගෙන සැහැල්ලුවෙන් මේ වැඩසටහනට සහභාගී වෙමු. හොඳට හුස්මක් ඉහළට අරගෙන මධ්‍ය වේලාවක් තියාගෙන නැවත ඒ පහළට යොමු කරන්න. දැන් ඔබ සිටින ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. දෙපා සිට හිස දක්වාත්, හිස සිට පාදාන්තය දක්වාත් ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව මදක් සිහිපත් කරන්න. ඔබට දැන් දැනෙනවා ආස්වාස ප්‍රස්වාස කරන ආකාරය. නාසය ආශ්‍රිතව හිත හොඳට තියාගන්න වර්තමානයේ තුල. එහෙම තියාගෙන අප ලෝකයේ හැමතෙ මෙසිත වඩන්නටයි සූදානම් වන්නේ. මෙම නිවසේහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. නැගෙනහිර දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. බටහිර දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. උතුරු දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. දකුණු දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. උඩ දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. යක දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝවේ සිසිරු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමතෙම මෙත් සිතින් සෙත් පතනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකේ පත්වා සැපතට සමගිව මුණිකේ වෙත්වා සෞසත හැම කල් නිදුකේ පත්වා සැපතට සමගිව මුණිකේ වෙත්වා සෞසත හැම කල් නිදුකේ පත්වා සැපතට සමගිව මුණිකේ සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අදත් අප සතිපතා සිදු කෙරෙන ධර්මදේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. කලින් සඳහන් කළ පරිදි අද අප මාතෘකාවසෙන් තෝරාගත්තේ උදාන පාළියේහි සුප්පබුද්ධ කොට්ඨේ සූත්‍රයයි. භාගතුන් වහන්සේගේ කාලේ හිටිය ඊතාමාත්ම දුගී පුද්ගලයෙක් සුප්පබුද්ධ කියලා, දිලිඳු පුද්ගලයෙක් කුෂ්ඨ රෝගියෙක් වශයෙන් හිටිය කෙනෙක් අරමුණු කරගෙන ඔහු තේමා කරමින් තියෙන සූත්‍රයයි මේ සුප්පබුද්ධ කොට්ඨේ සූත්‍රය කියලා කියන්නේ. පින්වත්නි, අප මේ ශ්‍රවණය කරන ධර්මය අපේ හිතේ තියෙන රාග ආදී කෙලෙස් දහම් දුරු වෙන විමුක්තියට පත්වන ස්ථානයක් වෙන්නට ඕන. ඒ සඳහා අප ධර්ම දේශනාව මුළුල්ලෙහිදීම අපේ හිත හොඳට පවත්වා ගන්නට ඕන. සමස්ත බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සතිමත් බව දියුණු කරන දහමක්. මේ නිසා අප මේ ධර්ම දේශනාව පුරාම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන මෙත් සිතිවිල්ල සහිතවම කාලය ගත කරන්න. ඒ අතර ඔබ සිටින ඉරියව්ව ගැන ඉතාම සිහියෙන් සතිමත්ව ඉන්න. ඔබේ සිත නරමුණක් එනකොටත් ඉතාම අවධානයෙන් ඒ ගැන ඉඳිමින් මේ ධර්ම දේශනාව තුළ අඛණ්ඩව ඔබේ සිත පිහිටුවා ගන්නට උත්සාහ කරන්න. භාගතුන් වහන්සේ කලෙක රජගහනුවර වේළුවනාරාමයේ වාසය කරන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා උදෙසාත් අනිත් සෙසු පිරිස උදෙසා ධර්ම දේශනා කරමින් සිටියා. පිරිස රැස්වලින් අවස්ථාව දැකපු එක්තරා අසරණ මිනිසෙක් සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියෙක් මේ ස්ථානෙට ළඟා වුණා. ඔහු මුලින් හිතුවේ මේ පිරිස රැස්වලින් මේ ස්ථානය දුගී මගිය අයට ආහාර බෙදන ස්ථානයක් කියලා. ඉතාම දිලිඳු අවස්ථාවක ගත කළ රෝගී භාවයෙන් ජරා ජීර්ණව හිටිය ශරීරය පුරාම කුෂ්ඨ රෝගයක් හැදිලා තිබෙච්ච මනුස්ස දලිද්දෝ, මනුස්ස කපනෝ, මනුස්ස වරාකෝ කියලා සඳහන් කරනවා. දිලිඳු මිනිසෙක් වෙච්ච, දුගී මිනිසෙක් වෙච්ච, ඒ වගේම ඉතාම පහත් කුලයෙහි සමාජ සම්මත විදියට ඉතාම පහත්ම මට්ටමේ හිටිය මිනිසෙය තමයි මේ සුප්පබුද්ධ කියලා මෙතනත්තා. බෞද්ධ සාහිත්‍ය අපි අහලා තියෙනවා සුප්පබුද්ධ කියලා තවත් කෙනෙක්, රජ කෙනෙක්. ඒ පුද්ගලයා ගැන නෙමෙයි මේ කියන්නේ. මේ අපි සඳහන් කරන්නේ අසරණ දුගී රෝගියෙක් පිළිබඳව. ඉතින් මේ තැනැත්තා භාගතුන් වහන්සේ අර වැඩ සිටින විහාරස්ථානයේ බොහෝ දිනක් රැස්වෙලිනව දැකලා ඔහු මුලදී දැනගත්තේ නෑ මේ ධර්ම දේශනා කරන ස්ථානයක් කියලා. ඔහු හිතුවේ මේක කෑම බෙදන තැනක්, අසරණයට පිහිට වෙන තැනක් කියලා. ඔහු එතෙන්ට ආවා යම් කිසි දෙයක් ලබා ගන්නට. ඔහු ලං වෙලා බලනකොට ඔහු දැක්කේ මේක කෑම බෙදන තැනක්, දුගියට සලකන තැනක් නෙවෙයි. සැබවින්ම කායික වශයෙන් මෙතන මේ සද්ධර්ම බෙදන තැනක්, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන හැඟීම ඔහු ඇති කරගත්තා. මේ නිසාම ඔහු ටිකක් ලං වෙලා මේ දේශනා කරන ධර්මය අහන්නට ඔහු පෙළඹුණා. මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටි අවස්ථාවේදී මේ පිරිස දිහා ඉතාම අවධානයෙන් උන්වහන්සේගේ ඥානය විහිදුවල බැලුවා. ආසියානුසේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරයති ඥාන, මේ ආදී ඥානයන් උපයෝගී කරගෙන භාගතුන් වහන්සේ ශ්‍රාවක පිරිස දෙස ඉතාම මැනවින් නුවණින් විමසලා බැලුවා. බලන අවස්ථාවේදී උන්වහන්සේගේ ඥානයට විශේෂ පුද්ගලෙක් යොමු වුණා. ඒ තමයි මේ කුෂ්ඨ රෝගියෙක් වශයෙන් හිටිය මේ සුප්පබුද්ධ කියන අසරණ තැනැත්තා පිළිබඳව බුදුරජාණන් වහන්සේට පෙනී ගියා. උන්වහන්සේ දැක්ක මේ තැනැත්තා ධර්මාවබෝධය කරන්න පුළුවන් කෙනෙක් කියලා. දැකලා මේ තැනැත්තා විශේෂයෙන් අරමුණු කරගෙනම ධර්ම දේශනාව පැවැත්තුවා. මේ අතර විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවේ තිබෙච්ච අනුපූර්ව ප්‍රතිපදාව අනුව, අනුපූර්ව සීලය, සමාධිය, ප්‍රඥාව ආදී මේ ක්‍රමානුකූල බව නිසාම උන්වහන්සේ ටිකෙන් ටික ගැඹුරට යන විදිහට ධර්ම දේශනා කළා. මහා සාගරේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන වගේ භාගතුන් වහන්සේගේ ධර්ම දේශනාවත් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. උන්වහන්සේ මුලින්ම මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ඇතුළු මේ පිරිස අරමුණු කරගෙන, විශේෂයෙන් මේ රෝගියාගේ ධර්මාවබෝධය ඉලක්ක කරගෙන ධර්ම දේශනා කළද්දී උන්වහන්සේ මුලින් දේශනා කරනවා දාන කතා, දන් දීම පිළිබඳව කතා දේශනා කළා. දානය කොයිතරම් වටිනා දෙයක්ද, ආනිසංසදායි දෙයක්ද, දානේ දෙන්නේ කොහොමද, එයින් ලැබෙන ප්‍රතිඵල මොනවද ආදී වශයෙන් දාන කතා දේශනා කළා. සීල කතා දේශනා කළා. කායික වාචික සංවරය, සිල්වන්ත භවයේ ආනිසංස දේශනා කළා. සංඝ කතා, මනුස්ස ලෝකයේට, දිව්‍ය ලෝකයේට, බ්‍රහ්ම ලෝකයට යන මාවත පිළිබඳව ඒ වගේ තොරතුරු උන්වහන්සේ දේශනා කළා. ස්වර්ග කතා විදියට කාමානං ආදීනවං, කම්සැපිය ආදීනව ගැන දේශනා කළා. ඇස්කන ආසාදී ඉන්ද්‍රිය පිනවීමෙන් ලැබෙන ආදීනව ගැන උන්වහන්සේ පැහැදිලි කළා. ඕකාරං සංකිලේසම්, කෙලෙස් පිළිබඳව ආකාරය පැහැදිලි කළා. නෙක්ඛම් මෙචානි සංසම්, මේ පංචකාම සම්පත්තියෙන් ටිකෙන් ටික ඈත් වීමෙන් ලැබෙන ආනිසංස ගැන පැහැදිලි කළා. මේකට කියනවා ආනුකුබ්බේ කතා කියලා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම් මේ චානිසංසං, මේ ආදී වශයෙන් දේශනා කරන අනුපූර ප්‍රතිපදාවෙහි මුල් පියවරට සඳහන් කරනවා ආනුපුබ්බේ කතා, නැත්නම් පිළිවෙල කතා කියලා. මේ පිළිවෙල කතාව දේශනා කරනකොට අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියාගේ හිත මෘදු භාවයට පත් වුණා, ප්‍රසන්න භාවයට පත් වුණා, ඊටාම ප්‍රමෝදයට පත් වුණා. අන්නේ සිත ප්‍රසාදයට, ප්‍රමෝදයට, සතිමත් බවට පිහිටි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඊළඟට සාමුක්ඛංශික දේශනාව සිදු කළා. සාමුක්ඛංශික දේශනා කියන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය දේශනා කළා. මෙහෙම දේශනා කරන අවස්ථාවේදී මොහුට පින්නතුනේ ධර්මාබෝධය සිද්ධ වුණා. ඔහු තේරුම් ගත්ත මේ ලෝක යථාර්ථයේ දුක කියන්නේ මොකද්ද, දුකට හේතුව කියන්නේ මොකද්ද, දුක නැති කරන්නේ කොහොමද, ඊට මාවත මොකද්ද කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ මේ තැනැත්තාට ලැබුණා. අර ආහාර හොයාගෙන කුසගින්න නිවාගෙන ආපු මේ තැනැත්තාගේ සසර කුසගින්න නිවෙන විදියටම ඔහුට ධර්ම අවබෝධය ලැබුණා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ හේතුඵල ධම්ම සිද්ධාන්තය ඔහුට අවබෝධ වුණා. හේතු නිසා යමක් හටගන්නවා නම් හේතු නිරුද්ධ වීමෙන් ඒක නිරුද්ධ වෙනවා කියන මේ අවබෝධය ලැබීමත් එක්කම විරජන් වීතමලන් ධම්මචක්කෝ නෝදපාදී, කෙලෙස් වලින් හිත මිදෙලා ඔහුට ධම්ම ඇස, සදහම් ඇස, ප්‍රඥා ලෝකයේ පහළ වුණා. මේ තැනැත්තා පින්නතුනේ බලවත්සේ ප්‍රසාදයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සමීපෙට ඇවිල්ලා උන්වහන්සේට ඉතාම ගෞරවයෙන් වන්දනමාන කරලා භාගතුන් වහන්සේට සඳහන් කරනවා මේ තමා ලබාගත් ධර්ම අවබෝධය පිළිබඳව. භාගතුන් වහන්සේට තස්සිය ප්‍රසාදය ප්‍රකාශ කළා. ඔහු සඳහන් කරනවා අද පටන්මා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු උපාසකයෙක් කොට සලකන්න කියලා භාගතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ධර්ම අවබෝධ කරපු මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා මුළු ඇඟම රෝගෙන් හිටිය, දිලිඳු බවේ ඊටාම පතුලේ හිටිය. ඒ වගේම කුසගින්න පවා තිබෙච්ච අවස්ථාවක ඔහුගේ සාර කුසගින්න නෙවෙයි මුළු සංසාරයම කෙලස් පිපාසයෙන් නිවෙන විදියට සදහම් ඇසක් ධර්ම අවබෝධයක් මෙතනටට ලැබුණා. බුදුරජාණන් වහන්සේට ඉතාම ගෞරවයෙන් ප්‍රසාදය ප්‍රකාශ කළා. මේ තැනැත්තා එතනින් නික්මිලා ගියා. මෙහෙම නික්මිලා ගියපු ටික වෙලාවකට පස්සේ පින්නතුනි මේ තැනැත්තා ගවයෙක් විසින් ඇනලා මේ තැනැත්තාගේ ජීවිතය නැති වුණා. මරණාසන්න වෙල හිටිය කෙනෙක් මේ පුද්ගලයා. බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තාම ඉලක්ක කරගෙන විශේෂයෙන්ම ධර්ම දේශනා කළේ මේ කාරණයත් උන්වහන්සේ ඥාණයෙන් දකින්නට ඇති. න්‍යාසරණ මිනිසයා ධර්ම අවබෝධය කළා එතනින් බැහැරව යනකොට යෝන් වයසේ හිටිය ගවයෙක් විසින් ඇනලා මේ මිනිසයාගේ ජීවිතේ නැති වුණා. මේ සිද්ධිය ස්වාමීන් වහන්සේලාට ආරංචි වුණා. උන්වහන්සේලා විහාරස්ථානයෙන් බැහැර යන වෙලාවෙදි මේක දැකලා භාගතුන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි ඔබ වහන්සේ විසින් ධර්මයේ දේශනා කරපු ඒ ධර්මයේ තුල සමාදන් වෙච්ච මේ තැනැත්තා මේ විදියට මියගොස් ඉන්නවා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේලා අහනවා, ස්වාමීනි මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියාගේ ස්වභාවය මොකද්ද, ඔහුගේ සසර ගමන මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ වෙතින් ප්‍රශ්න කළා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි මේ සුප්‍රබුද්ධ ධර්මායේ පිළිබඳව මා වෙහෙසටපත් කළේ නැහැ. ඔහු පඬිත කෙනෙක්, නුවණැති කෙනෙක්. ඔහු විගත කතං කති ඔහුට තියෙන සැක සංකා සියලක්ම දුරු කරගත්තා. වේසාරජප්පත්ව ඔහු විසරද භාවයට පත් වුණා. ඒ විතරක් නෙවෙයි මේ තැනැත්තා අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ සෝතාපන්නෝ. මේ තැනැත්තා සෝවාන් බවට පත් වුණා. මේ තැනැත්තා නැවත අපායට නොවැටෙන විදියෙහි අනිවාර්යම නිවන කරා යන පුද්ගලෙක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි මේ තැනැත්තා මිය ගිහිල්ලා ඊටාම සුගතියක නැත්තම් තවුතිසා දිව්‍ය ලෝකයේහි ඉපදුනා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඔහු දෙවියන් අතර ඊටාම බැබළෙන ප්‍රතාපවත් දෙවි කෙනෙක් බවට පත් වුණා කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි මේ මිනිසයා මීට කලින් ආත්ම භාවයක මේ රජගහනුවරම මහා සිටුවරයෙක් වෙලා හිටියා. ඒ කාලයේ තගරසිගේ කියන බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ මහමග වැඩම කරන අවස්ථාවේදී අතීතයේ සිටුවරයෙක් වෙලා හිටිය මේ පුද්ගලයා සුප්‍රබුද්ධ ඔහු උද්‍යානයට යන අවස්ථාවක මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගේ සිවුර දිහා බලලා මේ සිවුරෙන් වසාගෙන සිටින කුෂ්ඨ රෝගියෙක් නේද කියලා දැඩි අප්‍රසාදයක් පළ කළා අර තගරසිකේ බුදුරජාණන් වහන්සේට. පින්නතුනේ මේ අතීත කර්මය ගැන බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. මේ තරම් ඉතාම අසරණ ජීවිතයක පත්වනට හේතුවයි මේ දේශනා කළේ. අතීතයේ අර ලෝව පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නිග්‍රහවන ආකාරයෙන් කටයුතු කිරීම නිසා ඔහු එහි අනිෂ්ට විපාක ලෙස ආත්ම භව 100,000 ගානක් ඔහු නිරේ දුක් විඳා. දුක් විඳලා මේ මනුස්ස ලෝකයට ආපු අවස්ථාවක් මේ. මනුස්ස ලෝකයට ඇවිල්ලා ඊටාම දිනිඳු කුලයක ඉපදිලා ශාරීරික වශයෙන් දැඩි රෝගාබාධයන්ට පත් වෙලා විශේෂයෙන් මුළු ශරීරයෙම කුෂ්ඨයක් හටගෙන මොහු මේ දැඩි දුක් විඳ කෙනෙක් කියලා සඳහන් කළා. ඒ වුණත් බුදුහාඳුර සඳහන් කරනවා, මහණෙනි මේ සුප්‍රබුද්ධ තථාගතප්ප වේදිතස්ස ධම්ම විනේ සද්ධාං සමාදේ. ඔව් සද්ධාව සමාදන් වුණා, ශ්‍රද්ධාවට පත් වුණා. සීලං සමාදේ, සීලය සමාදන් වුණා. සුතං සමාදේ, ශ්‍රුතවත් බව දිනු කළා. ත්‍යාගං සමාදේ, ත්‍යාගවන්ත භාවය දිනු කළා. ඒ වගේම පඤ්ඤං සමාදේ, ප්‍රඥාව සමාදන් වුණා. මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේ ළඟ බොහොම ටික කාලයක් වාසය කළේ. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට, මේ සුප්‍රබුද්ධ කියන තැනැත්තා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන මේ කරුණු පහම දිනු කරගත්තා කියලා. අන්නෙහි ආනිසංස විදියට මේ තැනැත්තා ධර්ම අවබෝධය කළා. දැන් ඔහු තාවතින්ස දිව්‍ය ලෝකයේහි අනිත් දෙවිවරු අතර ඉතාම බැබළෙමින් ඉන්න දෙවි කෙනෙක් වශයෙන් ඉන්නවා කියලා සඳහන් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තාම අරමුණු කරගෙන උදාහරණයක් සඳහන් කරනවා, සතුරු වාක්‍යයක් ප්‍රකාශ කරනවා. මොකද්ද? ඒ තමයි චක්කුමා විසමානීව විජ්ජමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීවලෝකස්මින් පාපානි පරිවජ්ජේ. නුවණැති පුද්ගලයේ විසම මාර්ග දුරු කරනා වගේ මේ ලෝකයේ නුවණැති තැනැත්තා අයහපත නැත්තම් පාපය අකුසලිය දුරු කරනවා කියලා සඳහන් කළා. මේක තමයි පිනතුනි සූත්‍රයේහි සමස්ත අර්ථය. අප උත්සාහ කරමු මේ සූත්‍රය ආශ්‍රයෙන් කොතෙක් දුරට අපට මේ සූත්‍රයෙන් කරුණු निराකරණය කරගන්න පුළුවන්ද කියලා අපේ කල්පනා කළ බලමු. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වෙතාවේ මේ අසරණ මිනිසෙක්. නමුත් ඔහු සසර ප්‍රඥාව දිනු කරපු කෙනෙක්, නුවණ දිනු කරපු කෙනෙක්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකින්නට තරම් භාග්‍යතිමිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තාගේ එකතකින් නුවණ ගැන දැක්කා. අනිත් අතින් මේ තැනැත්තා කොයිතරම් කාලයක් නම් ජීවත් වෙනවද කියන එකත් උන්වහන්සේගේ බුදු නුවණට ලක් වෙනට ඇති. මහා කරුණාවෙන් යුක්ත, මහා ප්‍රඥාවෙන් බැබලී ගිය තුන්ලොවක් බබළුවා වූ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර අසරණ මිනිසයා වෙනුවෙන් කළ ධර්ම අනුග්‍රහය මෙහිදී ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ ආනුපුබ්බේ කතා. කෙනෙක් දැක්කහම සාමාන්‍ය පිරිසකට නම් උන්වහන්සේ දාන කතා ආදී මේ කතාවන් ගැන සඳහන් කරනවා. නැත්තම් ලෞකික කුසලයේ ගැන කම්මසකතා සම්මාදිටිය පාදක කරගෙන දාන ආදී පින්දහම ආනිසංස සුගතිගාමී වීමෙහි ආනිසංස සහ කෙලෙස්වල ආදීනව දැක්කහම මේ ආනිසංස මේ ආදී වශයෙන් මනසයි ධර්මාවබෝධයට සුදුසු වටා පිටාව බුදුරජාණන් වහන්සේ මේ ආනුපුබ්බේ කතා තුළින් සිදු කරනවා. එහෙම සිදු කරලා පිරිස හිත සංසම් වුණාට පස්සේ හිතේ සතුට ප්‍රසාදය නිර්ආමිත සතුට දිනුවෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ දේශනා කරන ප්‍රධානතම අනුශාසනයක් තමයි සාමුක්ඛංශික දේශනා කියලා කියන්නේ. දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියපු විදිහට දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. තේනතුණ අප කල්පනා කර බලන්න වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ යථාර්ථය මොකද්ද කියලා. දුක්ඛ සත්‍ය, දුක කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි දුක කියන්නේ ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ, අපේ සංපයෝගෝ දුක්ඛ, ඒ වගේම පියේහි විපයෝගෝ දුක්ඛ, යම් පිච්ඡන් නලබති සම්විදුක්ඛ, සංකිතේන පංච පාදානක්ඛන්දා දුක්ඛ කියපු විදිහට මේ දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ලැඩවීම, ඉපදීම, මහලු වීම ආදී මේ දුක්. ඊළඟට ඒ සියල්ලක්ම එකට කැටි කළ බුදුහාමුදුරෝ මේ ස්කන්ධ පංචකයේ උපාදාන වශයෙන් ගැනීම දුක කියලා දේශනා කරනවා. අප මේ ජීවිතයේ රූප ශබ්ද ආදී ස්කන්ධ පංචකයක් සේ අපේ අවිද්‍යාවෙන් ගත්තොතින් ඒ අවිද්‍යාවෙන් ගත් ස්කන්ධ පංචකය තුළ අපේ හිත නিত্য සැප ආත්ම වශයෙන් බැසගෙන තියෙනවා. ඒ බැසගෙන තිබීම නිසා අපි ඒ දේ වෙනස් වෙනකොට අපි දුකට සන්තාපයටපත් වෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය දුක විදියට අපට සඳහන් කරන්න පුළුවන්. මේක දුක්ඛ සත්‍ය කියලා සඳහන් කරන්න පුළුවන්. මේකට වඩා ගැඹුරට ගිහින බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ සත්‍යයේ සැබෑ ස්වභාවය මොකද්ද කියලා. ඒ තමයි අපි ඇසට රූපයක් දකින අවස්ථාවේදී ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන. මෙන්න මේ විදිහට අපට ඇතිවෙන මුල්ම අත්දැකීම ඇසට රූපයක් දැල්වා කියන අවස්ථාවේදී එක ඉන්ද්‍රියකින් මුලින් ලැබෙන අවබෝධය ස්කන්ධ පංචකයේ හට ගැනීම. මේ මුල් අත්දැකීම මේක දුකක්වත් සැපක්වත් නෙවෙයි. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක උපේක්ෂා සාගත මට්ටමක් විදිහට දක්වනවා. මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි කියලා සඳහන් කරනවා. මේ ස්කන්ධ පංචකයේ උපේක්ෂා සාගත මට්ටම. මේක ඉන්ද්‍රියකින් හටගත් ස්කන්ධ පංචකයේ තනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන මනෝ ධාතුවක් හටගන්නවා. ඒක අරමුණු කරගෙන ඊට පස්සේ මනෝ විඥාන ධාතුවක් හටගන්නවා. මෙන්න මේ අවස්ථා ගානම සඳහන් කරන්නේ විපාක මට්ටමක්. අතීතයේහි තෘෂ්ණා, අවිද්‍යා, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී කර්මාදී මේ හේතු නිසා හටගන්න ස්කන්ධ පංචකය මෙන්න මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ තමයි අපි ඊළඟට මේක තේරුම් ගැනීම සඳහා නව සිතකින් මනෝවිඥානයේ ලෙස මෙය සිහිපත් කරන්නේ. කන ආදී සෙසු ඉන්ද්‍රිය පිළිබඳවත් මෙහෙමයි. කන නැත්තං සෝතය, ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සය, සෝත සම්පස්සජ ආවේදන, මේ ආදී වශයෙන් හටගන්නා වූ කනේ ස්වභාවය, ශබ්ද සංචේතන ආදී. ඊළඟට නාසය, ගානේ නැත්තං ගන්ධය, ගාන විඥානය, මේ ආදී වශයෙන් ඒ හටගන්නා වූ ස්කන්ධ පංචකය එකමට වරක එක ඉන්ද්‍රියක් විතරයි ක්‍රියාත්මක වන්නේ, එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වන්නේ. එක ආයතනයක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ආයතන ටික නිෂ්ක්‍රියවයි තියෙන්නේ. මේක තමයි ස්වභාවය. මේ හටගන්න මුල් මැදකීම පිළිබඳව අපි අනවබෝධයෙන් හිටියොතින් ඒක නිරුද්ධ වෙලා මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදිහට ඒක හඳුනා ගන්න අවස්ථාවේදී අපි ඒ දේ මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් ගන්නවා. මෙන්න මේකෙන් තමයි අපි නැවත සසරට යන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් අර පටිසම්පාදයේ තියෙන අංග ටික අවිද්‍යාසහගතව හටගන්නේ ඊට පස්සේ. එතකොට මෙන්න මේ අවබෝධය ලැබුණොත් මොකද වෙන්නේ අපට? අර මුලින්ම හටගන්න ස්කන්ධ පංචකයේ දුක්ඛ සත්‍ය විදිහට දැක්කොත් ඒ අරබයා හටගන්නා වූ අවිද්‍යාසහගතව හටගන්නා වූ භව තණ්හාව දුක සමුදේ විදිහට තේරුම් ගත්තොත් ඒත නැත්තා අන්නේ අවිද්‍යාව සහ භව තණ්හාව දුරු වෙන විදිහට කටයුතු කරනවා. කොහොමද කටයුතු කරන්නේ? වර්තමානයේ තුල සිට තියාගෙන අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ත ආදී වශයෙන් නොනින් මෙනෙහි කරනවා. මෙන්න මේ මෙනෙහි කිරීමේ මාවත ලෙස උට සමත විදර්ශනා නැමැති ප්‍රතිපදාව නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව වෙනත් විදියකින් කියනවා නම් සම්මා දිට්ඨියෙන් යුක්ත ආරසංගික මාර්ගයේ ඔහුට ඔහු ඉදිරිපිට නිර්මාණය වෙනවා. මෙන්න මේ විදියට පින්නතුනි, එක පැත්තකින් ස්කන්ධ පංචකය, අනිත් පැත්තෙන් පංච උපාදස්කන්ධේ නැමැති දුක් සමුදයත්, තවත් පැත්තකින් එහි නිරෝධයත්, තවත් පැත්තකින් ආරසංගික මාර්ගයත් කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යම කෙනෙකුට අවබෝධ වෙනකොට එක පැත්තකින් ඕට හේතුඵල දහම ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති කියන පටිසම්පාද න්‍යාය ඕට තේරෙනවා. අනිත් පැත්තෙන් රූපාදී ස්කන්ධ පංචකය ස්වභාවය ඕට අවබෝධ වෙනවා. රූපය කියන්නේ ආහාර ආදී හේතු නිසා හටගත්තු දෙයක්. වේදනාව කියලා කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දෙයක්. සංඥාව කියලා කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දෙයක්. විඥානය කියන්නේ නාම රූප නිසා හටගත්තු දෙයක්. සංස්කාර නැත්නම් චේතනා කියලා කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දෙයක් කියලා. මෙන්න මේ හේතුඵල ධර්ම මේ තැනට පේනකොට ඔහු අර සංසාර චක්‍රය තුලින් ටිකෙන් ටික නිදහස් වෙනවා. ඔහුට මේ හේතුඵල ධර්ම පේනකොට ඔහු හැකිතාක් දුරට සීලය පිළිහෙටලා සමති දසනා දෙක තුල වාසය කරන්නට නැත්නම් ආර්යසංගේ මාර්ගයන්ට ක්‍රියා කරනවා. මෙන්න මේ විදිහට පින්නතුනි, යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් ඒ අවබෝධ වීම සමග මේක පැත්තකින් ස්කන්ධ පංචකය ප්‍රකට වෙනවා, අනිත් පැත්තෙන් පටිසම්පාදය ප්‍රකට වෙනවා, අනිත් පැත්තෙන් චතුරාර්ය සත්‍ය, ඒ වගේම අරසිංහ මාර්ගය කියන මේ කරුණ ටික ඔක්කොම එක මොහොතක ඔහුට පිහිටනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ ලැබිච්ච පමණට පින්නතුනි ඔහුට විදුලියක් හිටුවා වගේ සම්පූර්ණම අවබෝධය ලැබෙනවා. මොකද්ද සැබවින්ම ජීවිතයට වෙන්නේ කියලා ඔහු දකිනවා. ජීවිතය කියන්නේ මේ හැම මොහොතම හටගන්න ස්කන්ධ පංචකයක්. එය තේරුම් ගන්න නිරුද්ධ වෙච්ච මොහොතක ඒ තේරුම් ගැනීම වැරදි වුණොතින් සසරට යනවා. ඒක නිසසේ සමති විදර්ශනා දෙකෙන් දැක්කොතින් එතනම සමුදේ වැය දකිනවා. ස්කන්ධ පංචකයේ වැයවීමට නැත්තම් අනුත්පාද නිරෝධයට යනවා කියලා දැකලා ඔහු සම්පූර්ණ ලෙසම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති සෝතයට, දියපහරට, ගංගාවට, මහා සාගරයේ නැමැති විමුක්තිය, නිර්වාණය කරා යන ගමන් මගට සපුරාම බැසගත්තු තැනැත්තේ බවට පත් වෙනවා. මොහුට කියන්නේ සෝත ආපන්න සෝතාපන්න කියලා. පින්නතුනි මේ සඳහා අපකලිය තුමාවටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එකතකින් සෝතාපට්ටි යංග අප සම්පූර්ණ කරගන්නට ඕන මොනවද ඒ? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඇති කරගෙන හැකිතාක් දුරට සද්ධර්මයේ ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් මෙහෙය කරමින් ඔහු ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්නට ඕන. මේවට තමයි කියන්නේ සෝතාපට්ටි අංග කියලා. ප්‍රඥාව දිනු කරලන අංග කියලා මේවට කියන්නේ. පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන් සේක සෝදායෝ වාසය කරන්නටත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් අභිෂේක ලැබීම සඳහා දේශනා කරපු මාවතේ ප්‍රධාන කරුණු හතරක් බවට පත් වෙනවා. ඒ අතර මේ කරුණු ඔස්සේ අපි ටිකෙන් ටික ප්‍රඥාව දිනු වෙන මොකද වෙන්නේ? මේ සෝතාපට්ටි අංග තුල වඩා ක්ලිෂ්ඨවර වීම වශයෙන් තවත් කරුණු හතරකට අපට පත් වෙනවා. ඒ මොනවද? බුද්ධේ අවේක්ෂා ප්‍රසාදේති, ධම්මේ අවේක්ෂා ප්‍රසාදේති, සංඝේ අවේක්ෂා ප්‍රසාදේති ආදී වශයෙන් දක්වනවා. බුදු දාම සංඝ කියන තෙරුවනේහි නොවෙනස්සන ශ්‍රද්ධාවකට පත් වෙනවා. ඒ වගේම ආර්යකාන්ත සීලය පංච සීලය තුල හෝ ස්ථාවරව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මේ සූත්‍රයෙන් සඳහන් කරන කරුණ අතරින් ඊටාම වැදගත් දෙයක් අපට ප්‍රකට වෙනවා. භාගතුන් වහන්සේ පැහැදිලි කරන මේ සුපරබුද්ධ කියන කුෂ්ඨ රෝගියා කරුණු පහකින් සමාදන් වුණා කියලා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් බව, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියලා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? හුදෙක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, උන්වහන්සේගේ ඥානයන් දැනගැනීමෙන් ලබන දැනුම විතරක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය පිළිබඳව, දුක පිළිබඳව විස්තරයෙන් ඇතිවන ශ්‍රද්ධාව, සද්ධාතිය තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පැහැදීමටයි සැබෑ ශ්‍රද්ධාව කියලා කියන්නේ. අනේ ශ්‍රද්ධාවට මොහොපත් වුණා. සීල සමාධි, ඔහු සීලය සමාදන් වුණා. ඔහු සාමාන්‍ය විදිහට ශික්ෂාපද සජ්ජහනා කරමින් සමාදන් නොවුනට මේ අවබෝධය සමගම ඔහු කායික වාචික සංවරයේ පිහිටියා. ඔහුට නිරායාසයෙන් පංච සීලය පිහිටියා. ඒ විතරක් නෙවෙයි, ඔහු සුතං සමාධි, ශ්‍රුතවත් භාවයේ සමාදන් වුණා. මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම දැනුම ස්කන්ධ පංචකය පිළිබඳ දැනුම ඔහුට ඒ සුළු මොහොත තුළ ලැබුණා. මේක තමයි සැබෑ අධ්‍යාපනය, බෞද්ධ අධ්‍යාපනය කියන්නේ. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපිට සාමාන්‍යයෙන් පේන ඇසෙන් රූපයක් දැකීම, කනෙන් ශබ්දයක් ඇසීම, මේ වගේ දේවල් තමයි අපිට සාමාන්‍ය ජීවිතයේදී පේන්නේ. නමුත් පින්නතුනි, සැබවීම ජීවිතය කියන්නේ මොකද්ද? ඇසට රූපයක් පේන අවස්ථාවේදී අපේ ජීවිතය යථාර්ථය. ඇසට රූපයක් පේනවා කියන්නේ ඒ පේන අවස්ථාවේදී රූපය දැක මුල් අවස්ථාවේ ඇසක් නිරුද්ධ වෙලා, රූපයත් නිරුද්ධ වෙලා, චක්කු විඥානයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා, චක්කු සංපස්සජා වේදනාවත් නිරුද්ධ වෙලා, රූප සංඥා, රූප සංචේතන ආදියත් නිරුද්ධ වෙච්ච අවස්ථාවක ඒ අරබයා හට ගන්නා වූ සංඥා වේදනා දෙක මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදිහට මෙනෙහි කළා. අපි ලබන මනෝ විඥානයේ නොයි අපි යමක් හඳුනාගන්නේ. හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේ ලබන වර්තමාන අත්දැකීමත් මේ මනෝ විඥානයත් හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන යථාර්ථය. පින්නතුනි මෙන්න මේ යථාර්ථය තුළ එක මොහොතක් අප හිත තියාගෙන දක්ෂ වුණොතින් මෙන්න මේක තමයි අපි ජීවිතෙන් ලබා ගන්නා වූ උපරිම ඵලයේ ආනිසංසය ප්‍රතිලාභය බවට පත් වෙන්නේ. මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා චතුරාර්ය සත්‍ය පිළිබඳ ශ්‍රද්ධාව ලබාගෙන සිල්වන්ත භාවය ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඔහු ලබා ගන්න පුළුවන් ඉහළම ශ්‍රුතවත් භාවය ලබා ගත්තා. මෙන්න මේ ජීවිත අවබෝධය. මේ ජීවිත අවබෝධය ලැබෙනකොට අර දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්නකොට අවිද්‍යා භව තණ්හා කියන සමුදය සත්‍ය දුකට හේතුව දුර වෙනවා. ඇයි ඒකට හේතුව? අපට මේ අවබෝධය ලැබෙච්ච පමණට අපි දුක නිදහස් වෙන උත්සාහ කරනවා. කොහොමද දුක නිදහස් වෙන්නේ? අපි මේ මොහොතේ ඇසට දකින රූපය, කනට ඇහෙන ශබ්දය, බාහිර ඇති දෙයක් හැටියට අපි ගත්තොතින් ඒ තුළ විඥානය බැස ගන්නවා. විඥානය බැසගත්තොත් ඒ රූප ආදියට වෙනස් වීම තුළින් අපි දුකටපත් වෙනවා. අපි සියලුම වේදනා විඳින්නට ඕන. යම්කිසි කෙනෙක් කැමති නෑ මේ දුක විඳින්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් කොයි ඉක්මනටම මොකද කරන්නේ? ඔහු වහ වහාම දුකෙන් නිදහස් වෙන උත්සාහ කරනවා. අර බාහිර රූප ශබ්ද ආදියට සිත බැස නොගන්නාසේ ඉක්මනින්ම මේන් සිත මුදවා ගන්නට හැකිසේ. ඔහු සතිමත් බව දිනු කරමින් ප්‍රඥාව සම්පජාඤ්ඤය දිනු කරනවා. හැකිතාක් දුරට සීලය පිළිහිටලා මේ තැනැත්තා මොකද කරන්නේ? ඔහු නුවණින් බලනවා මේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. මොකද ඒ තමයි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සංපස්ස අනිත්‍යයි, චක්කු සංපස්සෙන් හටගත්තු වේදනාව අනිත්‍යයි, රූප සංඥාව අනිත්‍යයි, රූප සංචේතන අනිත්‍යයි. මේ ආදි වශයෙන් මේ තැනැත්තා යලි යලිත් බලන්නේ මොකද්ද? මේ ජීවිත යථාර්ථය බලන්නේ මේ අතීතයේ පිළිබඳව විදර්ශනා කරමින් ඉන්නේ. අතීතයේ පිළිබඳව විදර්ශනා කරන පමණට ඔහු වර්තමානයේ දුකෙන් නිදහස් වෙනවා. වර්තමානයේ තියෙන අවිද්‍යාව සහ භව තණ්හාව බාහිර ලෝකෙට නැඹුරු වීම ටිකෙන් ටික ඔහුගෙන් දුර වෙනවා. මෙන්න මෙතනින් තමයි කියන්නේ ඡාග සම්පදා කියලා. මෙන්න මේකයි සැබෑලෙසම ඡාගන් සමාධිය කියලා කියන්නේ. මේ බණ අහනකොට ඔබට හිතෙයි මේ කරුණ පහක් සඳහන් කළා. ඔව්, ශ්‍රද්ධාව, සීලය, ත්‍රුතවත් බව, ත්‍යාගය, ප්‍රඥාව දිනු කළා කියලා. ඔබට හිතේ මේ තැනැත්තා කිසිම දෙයක් දුන්නේ නැහනේ, පරිත්‍යාග කරේ නැහනේ, මේ තැනැත්තා බොහොම දුප්පත් කෙනෙක් නේ, මොනවද දන් දුන්නේ කියලා ඔබට ප්‍රශ්න කරන්නේ. ඔබට ප්‍රශ්නයක් තියෙයි. පින්නතුනේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ බඩුමුට්ටු අත්හැරීම කියලා. නමුත් සැබෑලෙසම ත්‍යාගය අත්හැරීම කියලා කියන්නේ අර චතුරාර්ය සත්‍යයේ නිරෝධ සත්‍ය දැක්වෙන විදිහට යෝතස්සායේව අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ. අර සසර ගමනට හේතු වෙන තෘෂ්ණාව, නිකාන්ති තණ්හාව, නන්දි රාගය අත්හැරීමටයි සැබෑලෙසම ඡාගය කියලා කියන්නේ. එතකොට බඩුමුට්ටු අත්හැරීමත් කිසියම් විදිහේ දානයක් වෙන්න පුළුවන්, පරිත්‍යාගයක් වෙන්න පුළුවන්. නමුත් ඉහෙළම ත්‍යාගය කියන්නේ මොකද්ද? මේ බාහිර ලෝකයට අවිද්‍යාවෙන් බැස ගැනීම සම්බන්ධයෙන් තියෙන ඇලීම, මේ තමන්ගේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයට තියෙන කැමැත්ත, නන්දි රාගය, තෘෂ්ණාව දුරු කිරීමයි සැබෑදසම ඡාගයසේ අත්හැරීමසේ චතුරාර්ය සත්‍ය තුල පැහැදිලි කරන්නේ. අන්නේ අතින් බලන විට මේ සුප්‍රබුද්ධ කියන පුද්ගලයා ඔහුට පුළුවන් වුණා ඡාග ගුණය දිනු කරන්න, ඡාගය සමාදන් වෙන්න. ඔහු එක ප්‍රගුණ කළා. ඒ විතරක් නෙවෙයි, මේ තැනැත්තා ප්‍රඥාව දිනු කළා. මොකද ප්‍රඥාව කියලා කියන්නේ? මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොටම ඔහු තේරුම් ගත්ත මේ ජීවිතය කියන්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. අන්නේ ස්කන්ධ පංචකය දුක සත්‍ය පරිඤ්ඤයයන් කියපු විදිහට ඔහු පිරිසිදු දැනගත්තා. පිරිසිදු දැනගත්තු පමණට ඔහු දුක්ඛ සමුදය වූ අවිද්‍යාව හා භව තණ්හාව දුරු කරගත්තා. එපමණට ඔහු ධර්ම මාර්ගයේ දිගට ගිහිල්ලා ඔහු සීලාදිය දිනු කළා. ප්‍රඥාව තුළ ඔහු ස්ථාවර වුණා. මෙන්න මේ ජීවිතය තුළ අපට ගන්න තියෙන ප්‍රධානතම පාඩම තමයි අප මේ ධර්ම අවබෝධය තුළ සාමාන්‍ය අපි බුදුදහම අහනකොට දෛනික ජීවිතයේ දාන ආදී පින් දහම් කිරීම ගැන නිතර අහලා අපි ඒ දේවල් කරනවා. මේ දාන ආදී පින් දහම් සිදු කරන ගමන් අපි ඒ තුළින් අපේ ජීවිතයට ආශිර්වාදය, නිරෝගී භාවය, දිගංශරි සම්පත් ලබා ගන්න ගමන් අප දක්ෂ වෙන්නට ඕන ධර්මාර්ගයේ සැබෑ ප්‍රතිඵලය වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් අපට ලැබෙන ප්‍රධානතම දේශනය වෙන මේ සාමුක්ඛංශික දේශනාව ශ්‍රවණය කරන්නට. දුක කියන්නේ මොකද්ද? සැබෑලෙසම දුක සත්‍ය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. අන්නේ දුක සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුරු කළ යුතු දෙයක් නෙවෙයි, ඒක මනවින් අවබෝධ කළ යුතු දෙයක්, ඒක පරිණ්‍යය දෙයක්. එතකොට අපේ ජීවිතයේ සැබෑලෙසම තියෙන යථාර්ථය මොකද්ද? ඒ තමයි අස්කන ආසාදී ඉන්ද්‍රිය වලින් මේ අරමුණු ගන්න මුල් අවස්ථාව. මේ මුල් අවස්ථාව තුල අපට දිගට තියාගන්න බෑ. ඒ තුල අපට වර්තමානයේ විදියටම ඒ තුල බැස ගන්න බෑ. අපි නිතරම සිද්ධ කරන්නේ අවිද්‍යාවෙන් අර නිරුද්ධ වෙච්ච රූපය, නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුව ඒක වර්තමානයෙන් අවිද්‍යාවෙන් ඔසවලා තබලා විඥාණය ඒ රූපාදී අරමුණු පිළිබඳව බැස ගන්නවා. මෙන්න මේක නුවණින් තේරුම් ගන්නට ඕන අපි. අපි මේ දුක්ඛ සත්‍ය පිරිසිදුන නොගත්තොත් බාහිර ලෝකයට ගෙහෙල්ලා බාහිර ලෝකයේ සිට බැසගෙන ඒ බැසගත් උදේ ඒ තන්මම ඒසෝ හමස්මි ඒසෝ අත්තා කියපු විදියට මේ මගේ මේ මම වෙමි මේ වගේ ආත්මයයි කියන මේ විපල්ලාසය නිසා අපි බාහිර ලෝකයක් මගේ කරගෙන මෙන්න මේ ලෝකයේ තුල දුකටපත් වෙනවා. අපි යම්තාක් දුරට ලෙඩ දුක් වලටපත් වුණා නම් මහලු වීම දුක වින්දනම් මරණ දුකක් වින්දනම් ප්‍රිය අප්‍රයෝගයෙන් සංවේගයටපත් වුණා නම් ඒ හැම මොහොතකම අපේ ජීවිත යථාර්ථය මෙන්න මේ අවිද්‍යාව. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කරන්නේ මෙන්න මේ ජීවිත යථාර්ථය තේරුම් ගන්න. මේක ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී විතරක් නෙවෙයි පින්නතුනේ. දෛනික ජීවිතයේ හැම මොහොතෙම මෛත්‍රී වඩමින් තමා ලෞකික කුසලයේ දිනු කරගන්න ගමන් ඔබට පේන, ඇසෙන, ගඳ සුවඳ දැනෙන, රස දැනෙන, ස්පර්ශ දැනෙන මේ හැම දෙයක් ගැනම අපි වැඩි කාලයක් යොමු කරන්නට ඕනේ මෙහි යථාර්ථය තේරුම් ගන්න. රූපයක් පේනකොටම දකින්න මේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ මනායතනෙන් දකින්නේ මනෝවිඤ්ඤාණයේ විදියට. එයත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න. ශබ්දයක් ඇහෙනකොටම කවුරු හරි කෙනෙක් බනිනකොට ඔබ තේරුම් ගන්න මේ බැනුමක් කියලා මා තේරුම් ගන්නේ ඒක නමට බැන්න නිසාම නෙවෙයි. ශබ්දයක් නිකුත් වුණා. නමුත් ඒක මගේ දෙයක් විදියට අවිද්‍යාවෙන් ගත්තු නිසායි. ඒ නිරුද්ධ වෙච්ච දේ නැවතත් තියෙන දෙයක් විදියට අරගෙන සමුදයන්ති හිටපු නිසායි මේ දුක හටගත්තේ කියලා ඉක්මනටම නිරෝධයන්තයට යන්නට ඒක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකින්න මේක මා බැනුමක් කියලා ගත්තේ මගේ මා කල්පලින් නේද කියලා දකිනකොටම අපිට ඉක්මනින්ම පුළුවන් අනිත්‍යගේ බැනුම් වලින් නිදහස් වෙන්න. පින්නතුනි මෙන්න මේ වගේ ඇහැට දකින රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට ලැබෙන පහස කියන මෙන්න මේ පංච ආයතන වලින්ම ගන්න දේ ගැන නිතර අවධානයෙන් ඉන්න. මනසට ලැබෙන අත්දැකීමෙත් මුල් අත්දැකීමත් හටගෙන එතනම නිරුද්ධ වෙනවා. එයත් අපි තේරුම් ගන්නේ නැවත වර්තමානයේහි නව මන ආයතනයකින් මනෝවිඤ්ඤාණය විදියට. පින්නතුනි මෙන්න මේ වර්තමානයේ දකින සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නොනින් දකින්න. දකින්න දකින්න අනාගතය පිළිබඳව ප්‍රාර්ථනා අඩු වෙනවා. වර්තමානයේ තුලත් මේ මන ආයතනයේ ධර්මාලම්බනයේ මනෝවිඤ්ඤාණයේ එහෙ චත්තතත් විචක්කති කියපු විදියට ඒ තැනම හටගෙන නිරුද්ධ වෙන ආකාරය සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට අපි බලන්න හුරු වෙනවා. පින්නතුනේ එක පැත්තකින් දුක්ඛ සත්‍යය පිරිසින් දැනගනකොට අනිත් පැත්තෙන් අවිද්‍යාව හා භව තණ්හා කියන මේ සමුදය දුරු වෙලා අපි එන්නම සමති දර්ශනා තුල ජීවිතය සකසා ගන්න උත්සාහ කරනවා. වෙනත් විදියකින් කියනවා නම් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම අපේ ආරස්නගික මාර්ගය තුල හසුරුවා ගන්නට ක්‍රියා කරනවා. සම්මාදිට්ඨිය සැබෑ ලෙසම අපේ ජීවිතයට ආවොතින් එයාපු පමණට අපේ සම්මා සංකල්පයෙන් වාසය කරනවා. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ යහපත් සිතුම් පැතුම් වලින් අපි වාසය කරනවා. කංසපොලින් ටිකෙන් ටික අයින් වෙනවා. අනිත් අයට පිළිබඳව අමනාපය ටිකෙන් ටික අඩු කරගන්නවා. අනිත් අයට විහිංසාව, හිංසා කිරීම ටිකෙන් ටික අඩු කරනවා. එපමණක් නෙවෙයි මේ දිනු වෙච්ච පමණට සම්මා වාචා තමන්ගේ වචන නිවැරදි වචන වෙනවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ වැරදි වචන වලින් වෙන් වෙලා ඔහු ප්‍රියමනාප වූ වචන කතා කරන අර්ථවත් නිවැරදි සත්‍ය වූ වචන කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. සම්මාකම්මන්ත ඒ තැනැත්තා ප්‍රාණඝාතයේ, සොරකම, කාම මිත්‍යාචාරයේ කියන මේ වැරදි වලින් හැකිතාක් දුරට දුරු වෙලා යහපත් චර්යාවකින් කායික සංවරයකින් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. සම්මා ආජීව ඔහු නිරතුරුවම යහපත් දිවි පැවැත්මක් ගත කරනවා. අදැහිමි ජීවනෝපාය වලින් වෙන් වෙලා ආයුධ වෙළඳාම, සත්ව වෙළඳාම, විෂද්‍රව්‍ය වෙළඳාම, මස් මාස වෙළඳාම, මද්‍රව්‍ය වෙළඳාම මේ ආදී වැරදි ජීවනෝපාය වලින් වෙන් වෙලා සම්මා ආජීවන ජීවිකම් කප්පේති කියපු විදියට යහපත් දිවි පැවැත්මක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. සම්මා වායාම මෙතනත්තාගේ උත්සාහය නිතරම නූපං අකුසල් නොඉපදෙනටත්, උපං අකුසල් දුරු කරගන්නටත්, නූපං කුසල් උපදවා ගන්නටත්, උපංකුසල වඩ වඩා දියුණු කරගන්නටත් මේ තැනැත්තා ගේ චතුරංග සමන්නාගති වීරියක් හටගන්නවා. ඒ අතර සම්මා සතිය නිතරම තමන්ගේ සිත කය ගැන නැත්තං කය වේදනා සිත සිතිවිලි කියන මේ හතරෙහි නිතරම සිත තියාගෙන ඉන්නවා. සතිය දියුණු කරන පමණට හිත සමාධිමත් වෙනවා. සමාහිත වෙන පමණට සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙන්න වෙනම ඔහු බලන්නේ මොකද්ද? ඔහු බලන්නේ හැම වෙලාවෙම ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ ඔහු යලි යලිත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්නතුනි මෙහෙම බලන පමණට මොකද වෙන්නේ? මෙතනත් අතීතයෙන් හිත නිරුද්ධ කර ගන්න තරමට මෙතනත් වර්තමානයේ දුකෙන් නිදහස් වෙනවා. ඔහුට ඉදිරියේ පේන්නේ ශුන්‍යතෝ ලෝකං අවික්ඛත්තෝ. මේ ඉදිරිපස ලෝකේ ඔහුට පේන්නේ ශූන්‍ය වෙච්ච ලෝකයක් විදියට. අහසේ අපි තාරකාවක් බලනකොට අපි ඒ බලන තාරකාව මීට කලකට ඉස්සෙල්ලා විනාශ වෙච්ච තාරකාවක් කියලා අපි දන්නවනම් අපි දන්න මේ ආලෝකය ඇවිල්ලා තියෙන මේට අවුරුදු 100 ගණනකට කලින් ඒ නිසා තාමත් පේන්නේ. නමුත් මේ තාරකාව දැන් තියෙන තැනවත් නැහැ කියලා ඔබ දන්නවනම් ඔබට මේ තාරකාව බලන්න පුළුවන්. හැබැයි ඔබට නුවණක් තියෙනවා මේ තාරකාව කවදාවත් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ තාරකාවට ද්වේෂ කළ වැඩක් නැහැ. මේ තාරකාව මගේ කරගත්තට වැඩක් නැහැ. මේක දැන්ට මේ මොහොතේ නැති දෙයක් කියලා ඔහු දකිනවා. මෙන්න මේ අවබෝධයම තමයි පින්නතුනේ. අපි හැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට මේ ආදී ඉන්ද්‍රිය වලට යමක් අපි තේරුම් ගන්නකොට සිතට අරමුණක් එනකොටම තේරුම් ගන්න. මේ තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකින්න. ඒ රූපය මේ මොහොතේ තියෙන රූපය නෙවෙයි තමන් මේ දකින්නේ. තමන්ගේම මනසයි තමන් මේ කියවන්නේ. මනසමයි මේ දකින්නේ කියන එක තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න. මෙහෙම තේරුම් ගන්න පමණට පින්නතුනේ අපේ බාහිර ලෝකෙන් නිදහස් වෙනවා. මේ බාහිර ලෝකෙන් නිදහස් වෙන ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ මේ නිවෙන සැනසෙන මාවතක්සේ දේශනා කළේ. හිත සමාධිමත් වෙච්ච පමණට සම්මා ඥාන කියපු විදියට මෙන්න මේ දැනුම මේ ඥානය ජීවිතේ විනිවිද යන දෙයක් බවට පත් වෙනවා. එපමණට ඔහු සම්මා විමුක්ති කියපු විදියට අවිද්‍යාවෙන් සිත මුදවා ගන්නවා. නිවීමට විමුක්තියට පත් වෙනවා. විමුක්තස්මෙන් විමුක්තමිති ඥානං හෝති කියපු විදියට ඒ මිදුණු පමණට ඔහු ලෝභෙන් මිදුණා නම් ලෝභෙන් මිදුණා කියලා දන්නවා. ද්වේෂෙන් මිදුණා නම් ද්වේෂෙන් මිදුණා කියලා දන්නවා. කාමච්ඡන්ද ආදී නීවරණ වලින් මිදෙන තරමට දන්නවා. සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම වලින් නිදහස් වෙන තරමට ඔහු දන්නවා. මේ ආදී වශයෙන් ජීවිතයේ විමුක්තිය දකිමින් දිනපතාම දුකෙන් නිදහස් වෙමින් සතුට වැඩි වෙන ජීවන මාර්ගයක වාසය කරනවා. මේ ලබන සතුට බාහිර කිසිම දෙයක් රැස් කරන ලබන සතුටක් නෙවෙයි. මේ ලබන සතුට රැස් කරමින් ලබන සතුටක් නෙවෙයි. මේ සතුට තියෙන අවිද්‍යාව භව තණ්හාව අස් කරමින් විමුක්ති මාර්ගයේ ගමන් කරමින් ලබන සතුටක් බවට පත් වෙනවා. මෙලෙස අපි ධර්මයෙන් පිළිසරණක් ලබා ගත්තොත් අප තමයි මේ ජීවිතය වාසනාවන්තමවට පත් වෙන්නේ. අපිට ගත කරන හැම දවසක්ම වටිනා දවසක් බවට පත් වෙනවා. අපි ගත කරන හැම දවසක්ම අර්ථවත්ව ගත කරනවා. උපරිම ලෙස ධර්මය තුල වාසය කරනවා. මේ ධර්මයේ ලෝකෙට දෙන්නට උපරිම ලෙස කටයුතු කරනවා. එපමණක් නෙවෙයි. ඒ තැනැත්තා මේ ජීවිත කාලය තුරදීම උපරිම ලෙස ප්‍රඥාවට යන්න උත්සාහ කරනවා. එසේ බැරි වුණත් ඒ තැනැත්තාගේ මේ කුසලය නිසා නැවත උපදින භවය ඔහු ඉතාම සුගතියක් කල්යාණ මිත්‍රයන් සිටින ධර්මයේ හැසිරෙන්න පුළුවන් වටා පිටාව තියෙන ප්‍රඥාව දිනු කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්ට ලැබෙන ස්ථානවල ඔහු උපත ලැබීම සඳහාත් සියලු වට පිටා ඔහු සකස් කර ගන්නවා. ඉතින් පින්නතුනි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ ලෙඩ රෝග බහුල කාලෙක, ස්වාභාවික උපද්‍රව බහුල කාලෙක, යුද වාතාවරණ තියෙන මිනිසුන් මුළු ලෝකයක් හැම සමාජයක්ම පිරිහෙන කාලයකයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. ඒ සමාජය අපට විවේචනය කරයි කියලා කවදාවත් නිවැරදි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක තමයි ලෝක යථාර්ථය. අන්න ඒක තේරුම් අරගෙන හැකිතාක් දුරට මුලින් අපි මේ දහම තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය යහපත් කරගන්න. හැකිතාක් දුරට සබ්බ පාප සකරණං කියපු විදියට ප්‍රාණඝාතාදී අකුසල වලින් හැකිතාක් වළකින්න. කුසල සුප සම්දා කියපු විදියට ඔබේ නිවසේ ඉන්න අම්මට තාත්තට මෛත්‍රියෙන් සැලකීමේ පටන්. ස්වාමින් වහන්සේලාට උපස්ථාන කිරීම සිව්පසෙන් සැලකීම දක්වා වූ මේ කුසල දහම් පුළුවන් තරම් ජීවිතේ කරන්න. පංචශීලයේ උපරිමර සාරක්ෂා කරන්න. දිනපතාම මෛත්‍රී වඩන්න. හැකි හැම අවස්ථාවකදීම අනිත්‍යයට ධර්මයෙන් උදව්වක් කරන්න. ආහාර පාන ආදියෙන් සංග්‍රහය කරන්න. මේ හැමදේම ආධ්‍යාත්මික ජීවිතයේ ශක්තිමත් කරගනිමින් ගතවන හැම මොහොතක් පාසාම මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල උපරිම ප්‍රතිඵල නෙලා ගන්නට උත්සාහ ගන්න. ඉතින් අද අප මේ සාකච්ඡා කළේ කුද්දකනිකායේ උදානපාළියේ එන සුප්පබුද්ධ කුට්ටේ සූත්‍රය. සුප්පබුද්ධ නැමැති ඊටාම දිනින්දු අසරණ රෝගී කුෂ්ඨ රෝගියෙක් පිළිබඳව සඳහන් වන සූත්‍රයයි. මේ සඳහන් කළේ බලන්න පින්නතුනේ, එදා අර යසෝදරා දේවියගේ පියතුමා වෙච්ච සුප්‍රබුද්ධ රජතුමාට බැරි වුණා මේ තමන්ගේ ඥාති වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට. ඒ සුප්‍රබුද්ධ රජතුමා අකුසල කර්ම කළා. ඔහු අදත් නිරය දුක් විඳිනවා. එහෙත් පින්නතුනේ බලන්න, මේ අසරණ මිනිසයා දැඩි රෝගයකට පත් වෙලා හිටිය මිනිසයට සැවැලසම සත්පුරු ශාස්ත්‍රය ලැබුණා. ඔහුට තිමිච්ච ගුණවත් බව නිසා, සතර පුරුද්ද නිසා, සුවච බව නිසා ඔහු මේ සද්ධර්මයට දෙසවන් යොමු කළා. ඔහු දෙසවන් යොමු කළා. මේ සද්ධර්මය තුළ නියතෝ සම්බෝධි පරායනෝ අවිනිපාත ධම්මෝ සෝතාපන්නෝ ආදී වශයෙන් දක්වන පඬිතෝ කියලා බුදුහාඳුර වර්ණා කරපු මේ උසස් සත්‍යයට පත් වෙන්නට, යලි කිසිදාක දුගටි දෙට නොවන විදියට සුගති ස්ථාවර කරගන්නට මේ අසරණ උනත් දුගී උනත් රෝග බහුල මේ සත්පුරුෂ මිනිසයාට පුළුවන්කම ලැබුණා. අපිත් පින්නතුනේ, අපේ ජීවිතවල නොයෙක් විදිහ අඩුපාඩුකම් තියෙන පුළුවන්, ලෙඩ රෝග තියෙන පුළුවන්, අපහසුතා තියෙන පුළුවන්. මේ මොනවති වුණත් අපේ ළඟ සත්පුරුෂ ධහම තියෙනවා නම්, ධහමට කැමැති බව තියෙනවා නම්, ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරභවෝ කියපු විදියට ධහමට කැමැති බව තියෙනවා නම්, ඒ තැනැත්තා දීනු වෙන කෙනෙක්. ඒ සඳහා දෙසවන් යොමු කරන්න හැකිතාක් මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ ලබාගත් උතුම් මනුස්ස ජීවිතයේ දුර්ලභ මනුස්ස ආත්ම භාවයේ අතිශය දුර්ලභ උෂණ සම්පත්තිය මොහතක්වත් අපතේ නොයනට වහ වහාම මේ ජීවිතය තුළින් ගෞතම සම්බුද්ධ ශාසනය තුළින් ප්‍රතිඵල නෙලා ගන්නට අප උත්සාහ ගත යුතුයි. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මවල බලයෙන් අපරමෙන් මිය ගිය සියලු ඥාතීහුද මේ පිණින් සුවපත් වෙත්වා. යම් තාක් සත්‍යයන් මිය ගොස් පින් අපේක්ෂාවෙන් කොතනක හෝ වෙත්නම් අවීචියේ පටන් බව අග්‍රය දක්වා මේ පිණින් සුවපත් විය හැකි සියලු සත්‍යෝ මේ පින දැක සුවපත් වෙත්වා. අවසනයේ හැම දිනාම උතුම් මොණිමණින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි සාදුකාරයකින් ඒ හැමට පුණ්‍ය ආනුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් දෙවිනොත් අනුමෝදන්ව දෙවියන් විසින් මේ සම්බුද්ධ ශාසනයත් ලෝකයට රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ සීල ආනිසංසල බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා